ධර්ම දේශනාව සිත ධර්ම දේශනාව ප්‍රවත්වනු ලබන්නේ කෑගල්ල උත්සව ශ්‍රී පුණ්‍ය විහාරාමාධිපති පූජ්‍යපාද දෙවිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ. සාදුකාරයක් පවත්වන්න හැම දෙනා සමන්ත චක්‍රවාලේ වස්ත්‍රා සක්ෂන්තු දේවතා සම්මං මොනි රාජස්සේ සුනන්තු සත්ව මොක්ඛදං මම්මත් සවෙන්න කාලු අයම් අදංසා ගම්මත් සවෙන්න කාලු අයම් අදංසා මම්මත් සවෙන්න කාලු අයම් අදංසා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ සම්පේපාපස්ස යක්කනං සුකලස්ස උපර සම්පදා සතිස්ස පරියෝදපනං ඊතං බුද්ධාන සාතනං සී පත්මන්ත පුරුතකල විසක පොහෙතා කාර්මිකා යන් සම්තර බෞද්ධ මාත්‍යන් සාමීනු බුද්ධ සාංග වේලක සමාදන්ව තවද අවසාන මහදී කතකරමි ධර්මාන සාර්ථනා වත් යලි සවන් දෙන්නට සූදානම් වෙන සංඝරත්නි බණහනේ දෙවිසත්ත එනම් වෙනත් සමත් බැගෙ වෙනද කරන්න හදනවා කියලා නෑ විරේතනම් නවත්තලා නිකන් ඉන්නවා කල්පනා කරගෙනයි දැන් අපේ ජීවිත ධර්මානුශාසනාවලදී තා අතර ඒ තමයි ධර්ම දේශනා 14ක් අහපු අයටයි මම අද බණ කියන්නේ. එතකොට මුදන් දේවල් කියලා තියෙනවා. ඒ කියන්නේ අප ගාථාව අහනකොටම හිතෙන් අපි ඕක නම් අපි දන්නවා ඕක අපි තේරුමක් ගන්නවා. ඕකේ මොනවද කියන්න තියෙන බණ කියලා. එහෙම නේද? එහෙම හිතන්නේ නැද්ද? ඕනි මොකද ගාථාව නදන්න කෙනෙක් නැහැ. තේරුමක් නොදන්න කෙනෙක් නෑ කියන්නේ මේක අන්තර්ගතේ කොච්චරද කියලා හොයාගන්න ඕන නේ මට නම් බුදුරජාණන් වහන්සේ වදාළ සියලු ධර්මයන් මේ ධාතාව තුළ අන්තර්ගතයි දැන් මම එක්තරා විදිහකට හිතුවක්කාරයෙක් වගේ පැයකමාරේව 13ක් කතා කර කර ඉන්නවා මේගොල්ලොන්ට කතා කරන්න නොදී බණවරයට පස්සේ මොනවා තියෙනවා කියලාද මම කියන්නේ? භාවනානේ. බණවරයට පස්සේ තමයි භාවනා පිනවයි කියලා. පසුගිය ධර්ම දේශනාවේ මම ටිකක් ඒ පිළිබඳව කතා කරලා තිබුණා. අද අපි මේ පැත්තට යන්න තමයි උදාහරණය. භාවනා කරන්න කැමති අය අත උස්සන්න කිව්වොත් අත් කීයක් උස්සයිද? හතක්. අත් පහත් කරන්න. භාවනාව කරගන්නද කැමති? භාවනා කරවනට ඔබ කැමති? කරවනට කැමති නැහැ. කැමති? එහෙනම් බුදුහාමුදුරුවෝ කරවලා නැහැ. ඔන්න මම ආදරණීය තාත්තගෙනින් කියන්න ඕන දේවල් ටික කියලා දෙනවා. අන්න තේනාමන විගාතිස්ථාන තියෙනවා. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ වැඩක් බලා ගන්න කියලා තමයි ආමඳුරන්න කියලා දෙනවා. ඔය දෙවිදකේ නැති જાති මම කියන්න කරන්න කැමති නෑ. ඒවට ආනිසූත්‍රය කියන්නේ අලුත් තැන කියලා. ආනිසූත්‍රේ මගෙන් අහව නැහැ. එක්කෙනෙක්ව එන එකක් දැනගෙන ඉන්නවා භාවනාව කියන්නේ විතරක්. විමානින උපකරණ වල මොනවද කියන්නේ? කුරුණිය, තේරුව, ලා, බුතල, කාර්තුව, බෙර කියන්නේ. මේ බෙර කියලා කියනවා නේ. මට ඒවත් විතර හිතෙන ඉඳන් උන අනිත් පැත්තකට හලලා ගන්නවා. බුදුරජාණන් වහන්සේ රහතන් කෙනෙක් කරනවා. ඉස්සර හිටියලු සහෝදරය දහදෙනි. ඒගොල්ලෝ ගොල්ටන්පත් කරලා අත්තරන බෙදා ගන්න ඕන හින්දා ඒ අත්තරන බෙදා ගන්න බෙරයක් හදාන හිටියලු. කාලෙට පදේ ගන්න බෙරයක් නෙවෙයි. මානෙක බෙරයක්. ඒකට ආනන්ද කියලා කියන්නේ. ඒක සිංහලෙන් මෙහෙමයි කියන්නේ. මානෙක පෙරවුවා කියන්නේ දසෝරි රන්තසු ආනක නම් වූ බිඳුකරයක් තියෙනවා. ආනකේ පැලුණු කල දසෝරි රෝ වෙනත් ඇණයක් දැම්මාවුය. මෙසේ ඇණ දමාගෙන යද්දී පුරාණ බෙරකඩ නැති විය. ඇණ පමණක් සිටිනේ විය. අපි කියමුකද පුතෝගන් කෑලි කෑලි වලින් හයි කරලා තියෙන්නේ. මේ ටිකක් කල් යනකොට එක කාල කෑල්ලක් එලේට හරි මොනවා හරි කුල්ලු ගන්නවා. එතකොට ඒක අයින් කරලා එතෙන් ඒ හැගෙට වෙන එකක් ගන්නවා. තව ටිකක් කල් යනකොට තව එකක් කුල්ලු ගාලා දෙනවා. එතෙන් තව එකක් ගන්නවා. කොහොම කාලයක් කාගෙන දාගෙන ගියාම අන්තිමට පරණ හැගේ තියෙනවා පරණ පිටිච්ච එක කෑල්ලක් නැහැ. පුරාණ බිර කද නැති විය එන සමනක් ඉතිරිය. ඒ බුදුහාමුදුරන්ගේ උපමාව. මෙසේ මාර්ගින්දතු ධර්මයේ දේශනා කරන කල්ලිය ධර්මයේ ඇසියයි ධාරණය කළ යුතුයි. එනිසා ජීවිතයයි නොකිතා. කල්යනකට වෙන දේ වෙන්න. කවියෙන් විසින් ප්‍රබන්ධ කරන ලද අලංකාර සහිත ගායන ඇසිය යුතුයි ධාරණය කළ යුතුයි කටපාඩම් කළ යුතුයි කිතා. මෙසේ මාර්ගින්දතු ධර්මය සමාජයේ නතුරු දහන් වීයයි. තමේ උපමාව මේ ආනිසෝත්‍රයෙන් කියන්නේ ආනකේ කියන්නේ උපමාව. ආනකේට කැලේ දාපුවාම ඉස්සර ආනකේ නේ ආනකයක් තියෙනවා. හැබැයි පරණේම මොකක්වත් නේ අලුත් කැලේ විතරයි තියෙන්නේ. එයාගේ පුරාණ ආනකේ උපමා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රේෂ්ඨ වූ ධර්මය. ඒකට කල්යනකට කැලේ කැලේ එකට එකතු වෙනවා අර හැදෙන්නේ. දැන් ඒ තෝරිරොම්ගේ අවුරුදු 50 60ක් ඇතුළත වෙන්නේ අපිට. අපේ නම් අවුරුදු 1500ක් ඇතුළත. දැන් ඉතින් පස්සේ කට්ටිය මේකට කෑලි කොච්චර එකතු කරලා ඇද්ද? හා? එන පුරාණ බෙරකඳ නැතිවෙ එන පමණක් ඉතින්. බැරි වෙලාවත් අපි මේ අහන වචනවල පදවල බුද්ධකේර බුදුන් වහන්සේ වදාළ අර්ථේ නැත්නම් තියෙන්නේ කවුරු හරි අලුතෙන් එකතු කරපු සරල අර්ථන. අපිට කොච්චර බණ ඇහුවත් හම් වෙන්නේ නැත්තේ මොකක්ද? හා? නිවන් මාර්ග. ඔය මධ්‍යමනිකායේ තියෙන සල්ලේක සූත්‍රය කියලා එකක්. ඔය සල්ලේක සූත්‍රය කියනවා අර වගේම හොඳ උඩුකු උපමාවක්. මඩ දැකලා තියෙනවා. මඩේ එළිලා හැම තියෙනවා. ඔයන්ගේම හදන්න ගිය කට්ටිය අමාරු විතර. දැන් බුදුහාමුදුරුවෝ වදාරන්නේ මෙහෙමයි. කිසියම් කෙනෙක් තමන් මඩේ එරිගෙන ඉඳගෙන තවත් කෙනෙක් මඩේ ගොඩ ගන්න හදනවා කියනවා නම් ඒක වෙන්න බැරි දෙයක්. තමන් මඩෙන් ගොඩ ඇවිදින් තවත් කෙනෙක් ගොඩ ගන්න හදනවා කියනවා නම් ඒක සිදු විය හැක්කක් කියලා කියනවා. ඒකේ පාළිය තියෙනවා මම තාම ඕක සමාජයට කියන්නේ නැතුව ඉන්නේ. සංකල්ප පාලිකාම ඒක කියන්න. දෙන්නෙන් කියලා දුන්නේ ඒකයි. දැන් මොකද මේ කියන්නේ? උපමාවක් කියන්නේ උපමාව තේරුම් ගන්න ඕනේ. බුද්ධං බෝධිස්ථාන කියලා උන්වහන්සේ වදාළා. මොකද ඒ කියන්නේ? තමන් අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කරවනවා. එතකොට මම මේ එල්ලද උන්වහන්සේ ගොඩ ඇවිත් අනිත් අය ගොඩ ගන්නවා. එතකොට අන් අයට දුකින් අත මිදීමේ මඟ දේශනා කරන්න අතුගානේ තමන්ගේ දුකින් අත මිදීමේ මඟ තේරුම් අරගෙන ඒක කෙලවරට කියනකත් යමින්වත් ඉන්න ඕනේ. මේ ජීවිතේ තියා, අතු ජීවිතේ තියා, අනාගත බුදුහාමුදුරුවෝ වෙනකල් නිවන් අවබෝධ කරගන්න විශ්වාසයක් නැති අය අනිත් අයට නිවන් දකින්න බල තියෙනවා. හරිද? වේද වැඩි අනේ එරිලා ඉඳගෙන අනිත් අය ගොඩ ගන්න හදනවා. ඒ නිසා ඒක තමයි මේ වෙලා තියෙන කාරණාව. ඒ නිසා අපි ඉස්සර වෙලා තමන් මඩෙන් ගොඩ එන මඟ ගොඩ එන ගමන්වත් ඉන්න ඕන අනිත් අයට අත දෙලා ගොඩ ගන්න. ඒ පල්ලේ සූත්‍රයේ උපමාවෙන් පෙන්නන්නේ. එතකොට දැන් අර ආනි සූත්‍රයෙන් පෙන්නන්නේ රහස. මොකද්ද රහස? එන කියන්නේ ඔය යකඩ යන කියන එක නෙමෙයි. ඒ කෑලි කොටස් කියන්නේ. පුරාණ කොටස්, කල්යන කොටස් අතුරු දහන් වෙලා ඒවට අලුතින් කොටස්. දැන් අර අලුතින් කොටස් වල පරණ එක තියෙනවද? ආ දැන් අපි ත්‍රිපිටකයට යමු. බුදුරජාණන් වහන්සේ කළකී දේවල් කවුද වාර්තාගත කරන්නේ? ආනන්ද හාමුදුරුවෝ. හැම සූත්‍ර දේශනාවක ඒවම මේ සම්පාදයක් කරගෙන පූර්විතාවස්තේන සිදුවන දේ. මෙහෙම ත්‍රිසක් තමයි ආවේ, මෙහෙමයි සිද්ධ වුණේ, මම මෙහෙමයි ඇහුවේ. ඒවම මේ සුතන් මේ සමයම් බගව ත්‍රිස ඇවිදින් වාඩි වුණා. වැන්දා සතුටු වුණා. ආර්ය දරුදුර කතා කරලා එකක් පස්ස හිටියා. බුදුහාමුදුරන්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. බුදුහාමුදුරුව මෙහෙම උත්තරේකුත් දුන්නා. දැන් එතන ඉඳලා තියෙන බුදුරජාණන් වහන්සේගේ උත්තරය. අගත තියෙනවා බණහැවෝ බුද්ධලයා බුදුහාමුදුරන්ගෙන් වැඳගෙන මට මේ බණ තේරුණා. අද ඉඳලා මම තෙරුවන් සරණ ගත වුණු පාර්ශ්වයෙන්කොට තලකන්නේ කියලා. මේක මූලාශ්‍රයක් නෙමෙයිද? මූලාශ්‍රය කියන්නේ එදා සිදුවන හැටි. දැන් එතකොට මේක එක සූත්‍රයකවත් තියෙනවද? මේ දැන් ඉතින් බණ අහන්න ලෑස්ති වෙන්නයි හදන්නේ. කට්ටිය සාදු කියන්නේ, නමස්කාරය කියන්නේ, මෙතන සයිත රම්බිය සමාදන් වෙන්න කියලා එනවා. එහෙම කරපු වැඩකට එක තැනකවත් තියෙනවද? එතකොට දැන් මොකද මේ අපි බුදුහාමුදුරුවෝ නොකරපු ඒවා කරන්නේ? මම නම් කරන්නේ නැහැ. මෙතන ගිහින් මාත් දෙවි සමාදන් වෙලා ඉන්නේ මොකද? ඇත්තම නම් වෙන්න ඕන මොකද්ද? අර සූත්‍ර දේශනාවල ඉතිරියට අපට නැගිටලා උපාහන්තු අදාළ ධර්මයේ මට තේරුණා මං හද ඉඳලයි පෙරවන් හඳලා ගන්න උපාත ප්‍රේරණ කෙනෙක් කියලා කියන්නේ. අනේ මං දාව බණ දහස් ගණනක් කියලා ඇති මේ වගේ තැන් වලට වඩා මරණක වලද කවුරුවත් නැගිටලා අත උස්සලා මට නම් එහෙම කිව්වේ නෑ. බණනම් තේරුණා මං හද ඉඳලයි බෞද්ධයෙක් කියන්නේ. මේ ගොල්ලෝත් මේ වෙනකල් බණ දහස් ගණනක් කාලා මට එහෙම කිව්වේ නෑ කවුරුවත්. එතකොට මරණය සම්බන්ධයෙන් දැක්කල බුදුරජාණන් වහන්සේ අනුගමන කළා වූ චාරිත්‍ර මොනවද තියෙන්නේ? පරිමාව නම් වූ කාන්තාව නම් මේටි අයින් පසු ඇයි ඉස්සර ජීවත් වෙලා ඉන්නකොට හරියට අගේ තිබුණ නිසා ඒ අගේ අයට අගේ බලන්න පොඩ්ඩක් කියන්න කියලා ඇවිදින්න ඉතාල මොදලකට ලංසුවක් කියලා අතතරගෙන අතතරගෙන ඇවිදින්න බලපුවා නිකනොත් එපායි. ආන්දෝලනයක එන ගෙවල් වලට වැඩි වැඩක් සඳහන් වෙනවාද මේ දීප දැනකවා? බුදුහාමුදුරුවෝ කියවලා තියෙනවද? මම නම් කියවලා නැහැ. එතකොට දැන් මේ තියෙනවා යන නෙවෙයිද? අලුත් තද තියෙනවා. කියන්න කොහොමද? බුදුරජාණන් වහන්සේ ගමෙන් ගමට ධර්මචාරිකාය වරිනවා. මම මේ කෑණියක් දෙකක් ඔය දෙන්නේ දැන් හුඟක් තියෙනවා මහාන්තකක් විතර සංගතන. ඒ වරිණ ගමෙන් ඉතින් ජේතවනාරාමය, පූර්වාරාමය එක එක ආරාමවල නතර වෙනවා. ඊටසේ මොකට දෙනවා කියලා තියෙන්නේ? තනහ. තනහල අවරදින් අතවඳනවා, යහපත් සමාදන් කරනවා, උද්‍යෝගිමත් කරනවා. ඔන්න මම ආදරණීය දරුවෙක් විදිහට දරුවන් විදිහට කියලා දෙන්න ඕන දේවල් උට කියලා දුන්නා. දැන් මේ කතාන් කරමින් ඔබ විසින් කවිතු දේවල් කරන්න ඕනේ. ඔන්න විවේක දැන් තියෙනවා ශුන්‍යාගාර වෙනසුන් තමන්ගේ වැඩක් තමන් බලා ගන්න කියලා කිව්වා. අරුණාම මාන්නේ මම දැන් ඔබට පරිටික ඔක්කොම කියලා දීලායි තියෙන්නේ. අපි ඔක්කොම එකතු වෙලා මෙතන භාවනා කරන්න හොඳ නැත්නම් භාවනා කරමු කියලා භාවනාවක් එහෙම කරවුවාකට ඔය හරි තියනවාද කරෙව්වයි කියලා? අපි මොකද එහෙම කරන්නේ? එතකොට එහෙම අලුත් ලොකු ලොකු જાති අලුත් જાති හම් වෙලා අපිටනේ බුදුහාමුදුරුවෝ දන්නේ කරන්නේ ආ. ඒනම් මේ මට නම් බෑ බුදුහාමුදුරුවෝ දෙන්නේ කරලා තියෙන දේවල් යනවා ඊට වඩා જાති කරන්නේ. මම බාරනවා කියලා දෙන්න. හැබැයි ගෙදර ගිහිල්ලා මෙතන ඉතරක් නෙවෙයි ඉන්න ඕන තැනකම කරගන්න. මම කරන භාවනාව ඒකයි. ඒකවත් කියලා දෙන්නත් පුළුවන් බවන කෙනෙක්. කරලන්න නම් මට බෑ. ඇයි කියලා මේ ධර්ම දේශනාව අරගෙන නම් කියලා දෙන්නවා. හරි. අපි යමු අර ප්‍රාතාරෝත් ඒකට ඔබ හොයා ගන්න පුළුවන්. ඔක කොච්චර කිව්වත් මට වෙලාව නැති වෙනවනේ මේක. ඉන්න වැඩිදුර කතා කරන්න කියනවා. තුනමාරකවත් මාත් ගන්න මේ මේක පාඩුවේ. දැන් මේ ධාතාව ගන්නවනේ නේ? සබ්බ පාපස්ස අසරණ. මොකද කියන්නේ? සියලු පව් නොකල යුතුයි. යුතුයි කියන්නේ මොකද? යුතුයි කියන එකෙන් අඳවන දේ හොයාගන්න පුළුවන්. දැන් සිංහලෙන් අපි කියමුකෝ. ඔබ මේක කරන්න. ඔබ මේක කළ යුතුමයි. කරන්න කියන එකක කළ යුතුමයි අතර දෙකේ වෙනසක් තියෙනවද? You will do it කියන, you must do it කියන. එතකොට වෙනසක් තියෙනවද? ඔබ මේක කරන්න ඔබ කළ යුතුමයි නේ. අක්කල ප්‍රාම යුතුයි කියන එකේ තේරුම එහෙමයි නේ. සබ පාපස්ස සියලු පව් නොකර. දැන් සියලු පව් කොහරි ලියලා තියෙනවද ගණන් කරලා ගන්න? ඒ කොහොමද හොයාගන්නේ? නොකර ඉන්නේ ඉස්සලා දැනගෙන ඉන්නේ බැයි නේ. කොහරි මොකක් හම් වෙලා තියෙනවද සියලු පව් ටික? මෙන්න මේවායි පව් මේවා පාඩම් කරගෙන නොකර ඉන්නේ කියලා. එහෙම තැනක් හම් වෙන්නේ නැහැ. හැබැයි පොඩි ඉඳියක් තියෙනවා. ඒක දැනද? තියෙනවා මේ දස පුණ්‍යක්‍රියා වගේම තියෙනවා කියලා දස අකුසල. ඒක 10 බෙදෙනවා ආයේ කොටස් තුනකටත් නේ. දානකාත අදත්තා දාන, කාමීච්ඡාචාර, මොතාවාද, පරුපදෝ, බරු, සම්පත්තලාප නේ. අවිද්‍යාවිය ආපාද මිච්ඡාදී. ඉතින් කායම වචනින් කියවත් බෙදන්න පුළුවන් නේ. මට ඕන ඕකද නේ දැනගන්න. දැන් ඔය දහස් කේම කපපුවාම ආපහු ඔය කුරුද්දුවල එකක් මුල් තියෙනක තායත් කලගෙන. මුල කලවන්න නැතුව කල වෙන එක නවත්තන්න බෑ. කලාඳුරුත් එහෙමයි නේ. දැන් අබෝසල්දායේ දේශනාක බුදුරජාණන් වහන්සේ මුළු දේශනා කරනවාද? මුල් පච්චර තියෙනවා කියලා තියෙන්නේ. සාදාක් විතර නෑ නේ. මොනවද ඒ තුන? ලෝක දේත මොන ඊට වඩා එහා කැමක් කියන්න දන්නවද ඒ ගැන? නෑ නේ. එහෙනම් අපි ඒකට අර්ථයක් ගනිමු. කිසිදු විටක මේ තුන එකට ක්‍රියාත්මක වන්නේ නැත. ක්‍රියාත්මක වන්නේ තුන හතරක් විදිහට. තුන හතරක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ලෝභ සමග මෝහ, දෝෂ සමග මෝහ. මෝහ දෙකට මේ දෙනවා. ලෝභ තියෙන විට දෝෂ නැහැ, දෝෂ තියෙන විට ලෝභ නැහැ. ලෝභ තියෙන අතරට අපි සිංහල තේරුමක් දානවා. ඇලීම, ආසාව. දෝෂ තියෙන එකට අපි තේරුමක් දාන යදනවා ගැටීම. මෝහ කියන එකට අපි තේරුමක් යදනවා මුලාව. මම වෙමි යන මුලාව, නිකම් මුලාව නෙමෙයි. දැන් එතකොට යමෙක් තුළ යම් කටයුත්තක් කරනකොට ලෝභ සමග මමෙමී යන මුලාව තිබේ නම්, දෝෂ සමග මමෙමී යන මුලාව තිබේ නම්, එතකොට ලෝභ මොහ සද්වේෂ මොහ වලින් මූලික වෙලා කරන දේවල් මොනවද? කුසල්ද අකුසල්ද? අකුසල්නේ. එහෙනම් ඉතින් අකුසලෙන් අකුසලේ නොකල යුතුයි කියන එක ඉස්සල්ලා පෙන්නන්නේ. එහෙනම් ඒවට පෙළඹෙන්න යන්න එපායි කියලා. ඊළඟට කුසලද්ද මොකක්ද කියන්නේ? තින් අකුසල යුතුයි කියලාද? එහෙම තමයි මට ඇහිලා තියෙනවා කියනවා. කුසල රැස් කළ යුතුයි කියලාද? ඉතින් මට පෙන්වන්නකෝ අර දස පුණ්‍යස්‍යා මම පෙන්වනවා දාන සීල භාවනා මත්පිපත්තාන යෝජනා මේ පත්පිපත්තාන මොදනා ප්‍රියාවච්ච අවචායන කියලා දස පුණ්‍යස්‍යා දාන සීල පානදාසා දත්තා දාන කාමිත්‍යාචාර කියලා සම 10ක් පෙන්වනවා දස අසුරල්. ඔය අය මට පෙන්වන්න කුසල් 10ක් වෙනම 10ක් නැහැ. ඉගතකි දස අකුසලයෙන් වෙන්වීම දස කුසලයයි නේ. ඔව් කලබල වෙන්න එපා දැන්. ඔච්චර විජාත අපි යන්නේ නැහැ ඔබ. එතකොට වෙන්වීමට කියනවා විරතිය කියලා නේ. එහෙනම් දැන් අකුසලයෙන් වෙන්නේ වෙනවා නේ. දැන් මොනවද අපි අකුසල් මුල් කියලා කියේ? ලෝක ද්වේෂ මෝහ. යෙදෙනකොට ලෝභ මෝහ සහ ද්වේෂ මෝහ. දැන් අර එක දැනක තියෙනවා මෙන්න මෙහෙම. ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය. ලෝභය සහ ද්වේෂය සහ මෝහයේ සෑවීමට කියනවා නිර්වාණය කියලා. හරිද? එතකොට දැන් මේ අකුසලයෙන් වෙන්වීමට කුසලය කියලා කියපුවම ඒක පිනද? දැන් ඉතින් අපි මෙතන තව ටිකක් තව කාරණයක් එකතු කරගෙන ඉන්න වෙනවා. හලෝ බාදේ සමෝහ නම් තමයි. කොතනද තියෙන්නේ කියලා හොයා ගන්න වෙනවා. දැන් මම පසුගිය පෙනසුලාද ධර්මදේශනාව කරනකොට අර ගුවන්විදුලියේ ඔයගොල්ලන්ට මේක ඇහෙන්නේ නැහැ කියනවා. මම දැන් පෙන්වලා යනවා. ඒක ඇහෙනවා කියලා. එහාට. රේඩියෝ එකේ ඇහෙන්නේ නැහැ. මම මේක දැන් ඇවිදින්න මේකට අර මේ ඉරෙල් එක ගාලා බැලුවා. බලපුවම අපුරුමට මේක ඇහෙනවා. මේක. හැබැයි මේ ඇහෙන්නේ රේඩියෝ එකේ නෙමෙයි මේ. මොබයිල් ෆෝන් එකේ තියෙන FM රේඩියෝ කියන්නේ. ඒක හරියටම 94 අහුවෙනවා. ඩිජිටල් ක්‍රමයට 94 ගන්න පුළුවන් නම් අංක වලින් ඒක අහුවෙන්න ඕන. අර ඉස්තර ක්‍රමයට අර මේ රතු පාට නූල කරකවන එකෙන් ගන්න ගියාම 94 95 ඒකත් අල්ලන්න බැරි. අන්තරණයමයි. ඒකදී මම ඔය සිද්ධිය සම්බන්ධයෙන් පොඩි උදාහරණයක් ඉදිරිපත් කළා. බලන්න අතුල්ස්සන්න අනුරාධපුරයේ ගිහින් තියෙන අය. නොගිය කෙනෙක් නැහැ නේ. ඔය ගුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනාරාමය වගේ ඒවා වන්දනා කරලා තියෙන කට්ටිය අත උස්සන්න. ගමේ පන්සලේ චෛත්‍ය සහ ඒ චෛත්‍ය අතර වෙනස ලොකුකම නෙවෙයි නම් වෙන මොකද්ද කියලා මං අහුවොත් ලොකු ඒ කතාවක් නැහැ නේ. වෙනසක් තියෙනවද මොකක් හරි කියන්නකො. දැක්කද? මම අහන්නේ දකින්න කියලා නෙවෙයි. තේන දෙයක් මම අහන්නේ. ඒ කියන්නේ ගමේ පන්සල එකේ නෑ ඒ තියෙනවා කියලා නේ. ඔය කියන්නේ. ඔය තේනවා නේද තමන්ගේ ගමේ එක බාල කරගෙන කියන තරම්. මට නම් එහෙම නෙවෙයි. මම නම් අනුශාසනා කරන්නේ ඔබට බෞද්ධකමක් ඕනේ නම් පාසලට ආමුදුර වැඩම කරගන්න ඕන නම් දානි දෙන්න ඕන නම් ගමේ පන්සලට එහා යන්න එපා ඒකට. මොකද රාමේ පන්දලේ ආමුදුන් ගඩුපාඩු තියෙන්න පුළුවන්. රාමේ පන්දලේ ආමුදුන් නෙමෙයි නේ දානේ රාමීක කරන්නේ කවුද? වැඩවිසි ආවාරේ මාදම් කරන්නේ. ඒ තවපන්දලට ගියත් ඒගොල්ලෝ නේ කරන්නේ. හා? තවපන්දලට ගියත් වැඩවිසි ආවාරේ මහා සංඝවත් නේ දානේ සංඝික කරන්නේ මහත්තල මහා සංඝ කරන්නේ. ඒක ඔබට ආයෙත් ගැස්සමක් හදාගන්න අලුතින්. තමන්ගේ පන්දල ඒ ආරම්භිකල් කරගන්න බැරි. ඒක පුරුදු වෙන්න ඕනේ දැන්. තමන්ට පන්දලක් තියනවා නම් ආදුමට අපි සුදා ඉතිහාය යන්න ඕනේ නැහැ. ඊට වඩා ලොකු දෙයක් ඕනේ නැහැ. ජෛත්‍ය ලොකුයි කියලා හරි ධාතු තියනවා කියලා හරි නෙමෙයි වටිනාකම් තියෙන්නේ. කවුද දන්නේ තියනවාද නැද්ද කියන? විශ්වාසයක් විතරයි. මම නෑ කියනවත් නෙමෙයි. ධර්මයට බාල කරනවත් නෙමෙයි. මේ කතාව ආපු නිසා මම එහෙම මතක් කළේ. ඒකට මම හේතු පස්සේ කියන්නම්. ඊට බම පෙන්නන වෙනස. කවුරු හරි කියන්නේ? ඇහැට නොපෙනෙන වෙනසක් නෙමෙයි. ඇහැට පේන වෙනසක්. මලු කීයක් තියෙනවද අනුරාධපුරයේ චෛත්‍යවල? ආහ්. ඊට පස්සේ ගමේ එකේ. තවර එකක් වත් නැහැ නේද? මේ වදින්න නැවිලා වදින්න විදියක් නැහැ. ඇයි ආරාධනයක් නැහැ නේද? මම එහෙම දැකලා තියෙනවා. ඒ ඒවා නෙමෙයි අපිට කියන්න ඕන කාරණා. මම දකින්න දෙයක් මේ කියන්නේ. ප්‍රධාන මළුව ගල් වලින් අතුරලා තියෙනවා සලපතර මළුව. ඊට පස්සේ යට වෙලා තියෙනවා දැන් මතු කරගෙන තියෙනවා වැලි මළුව. එහෙම වල දෙකක් නැද්ද මේකේ මොවාගේ? ඒක දැන් පේන්නේ නැහැ යට වෙලා නමුත් දැන් ආපහු මතු කරගෙන සමහර ඒවා තිබිලා තියෙනවා. ඊට එහා පැත්තේ තමයි අර මේ නාගධර්මයි රෙදිංචි තියෙන කැලේ තියෙන්නේ. ඒ අදිසිල යන බෑ කකුල යනිනවා. වැලිමලු ඒවා නැහැ. දැන් වැලිමලු වෙන චෛත්‍ය තියෙන කලබතල මලුවේද? චෛත්‍ය වඳින්න ඕන නම් වැලිමලු ලැබෙයි කියලා හරියනවද? පාටද යන්න ඕනේ? ආලපතල මලුවේ. දැන් ඔයගොල්ලෝ ඉන්නේ මොන මලුවේද? ආ ඒක එහෙම කිව්වහම තේරෙන්නේ නැහැ මම මෙහෙම අහන්නම්. තේරුණේ නැතු උත්තරේ දුන්නේ මොකද මම උත්තරේ දෙන්නේ නැතුව නේ කතා කරන්නේ සම්මාදිට්ඨිය නම් වික්‍රේ දයන් වදා මානේ මේ සම්මාදිට්ඨිය මම ආකාර දෙකක් තම දේශනා කරේ මම නෙමෙයි මුදුර ජානම්මා අතිවික්‍රේ සම්මාදිට්ඨිය සාතවාපුණී භාගිය ඔබ දෙවත්ත මේ කිස්සන කියලා දෙනවා මම මානේ ඒක සම්මාදිට්ඨියක් කියනවා ඒක කෙලෙස්සයිසයි ඒක පිනයි බර ඒකට හම් වෙන්නේ විපාකයි අතිවික්‍රේ සම්මාදිට්ඨිය අරිය අනාත්මා ලෝකෝත්තර මග්ගංගා. අනේ තව සම්මාදිට්ඨියක් වෙනවා ඒක ආර්යයි. ඒක තමයි ආස්ත්‍රව ශේලෙන්නේ. ඒක තමයි සෝවාන් ආදී මාර්ගඵල තියෙන්නේ. දැන් මේ තමයි මම බෙන්නන වැලිමඟුලයි සලපතන මඟුලයි. දැන් ඔබ දැන් කොහෙද ඉන්නේ? යන් බලන්න. ඒකටවත් කැලින් නැහැ කැලේද තව ඉන්නේ කැලේ ඉන්න අගතම වැඩි හිටක් වෙන්නේ ඒ කියන්නේ සතුන් මරන වරකම් කරන කාම දස අසසල් කරන ඒගොල්ලෝ තවම කැලේ ඒවා කරන්න හොඳ නැහැ කියලා ඇවිදින් පංචශීලයට අටපීලයට විස්තරම් ශික්ෂණයට පත් වෙලා පව් නොකර ඉන්න උත්සාහ කරනවා නම් දාන ආදී කටයුතු කරනවා නම් තින් පව් විපාක විශ්වාස කරනවා නම් දැන් ඉන්නේ වැලි මළුවේ එනි වැලිමල්ලේ මාර්ගඵල තියෙනවද? ආ. දැන් වැලිමල්ලේ ඉඳන් මාර්ගඵල හොයන්න මම හදන්නේ මේකත් ඒකනේ මට මේ තියෙන ගැටලුව. සලකන්න මළුවේ තියෙන දේවල් වැලිමන්තෝට කියන්න හදනවා. බුදුහාමරෝ දේශනා කරන්නේ කවදාවත් ඕකේ නැහැ. අතිවික්‍රේ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය සාසවගෙන සහිතයි. විනතයි බර. කුණේ විපාක. විපාක දෙනව ඇරුණාම ඉවර නැහැ. ඉතින් වැලිමඬු වටේටම වවුන් තාක් විතර ගියා. විතරක් කරවන්න නම් ගියා ඉවරයක්. ඒ වගේ මේ පින්දහම් කරමින් කෙනෙකුට සම්මාදිට්ඨිය තුළ අරවස්තුක නැවත නැවත මැරෙමින් උපදින්, මැරෙමින් උපදින් මේ සතර ගමන ගියා. කල්පනාවක් නැද්ද උදම ලෝට යන්න පාර හොයා ගන්න. කායිකයේ නේකනේ ඔය පාටිලා වංගින්ද බෑනේ. ඈ? වැලිමඬු කරේ කරගෙන ඉන්න කායිකයේ තියෙන උදම ලෝන්නේ නලපතල මල්ලි. ඒකට කොට වෙන්නේ දැන් කායිකිකල මම කොහොමද කරන්නේ මොකද්ද? පහළ මළුව සතරස්තු කර්මාදිත්‍ය නම් ඉහළ මළුව ආර්ය සම්මාදිත්‍ය නම් සංහත්යේ සුඛයේ තියෙන උඩ මළුවේනේ. ආ දැන් එතකොට මේ සම්මාදිත්‍ය දෙක පාළියෙන් තියෙන්නේ කොහමද? පාළියෙන් මේ සම්මාදිත්‍යට විග්‍රහ කරන්නේ කොහමද? එකක් තමයි දානේ විපාක ඇත, යාගේ විපාක ඇත, පුද පූජාන් විපාක ඇත, මව්පියන්ට කරන උපස්ථාන විපාක ඇත, පියාට කරන උපස්ථාන විපාක ඇත, මෙලවක් ඇත, තරලවක් ඇත, සුතල අසුතල කර්මයන් විපාක ඇත, සත්‍යපසක් පටගත්තා වූ මාන බමුණන් ප්‍රවිහත උපාදික ප්‍රතිසංතියක් ඇත. අනිත් එක දුක්ඛේ ඥානං දුක්ඛමදී ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාය ඥානං අයං චතිදික්ක සම්මාදිච්චි. උඩ තියෙන කේවා පාතේ තියෙන කේ තියෙනවා කියලා හිතන් ඉන්නේ නැහැ. එහෙනම් උඩ තියෙන කේවා ගන්න උඩට යන්න ඕන. ඔය භාවනාව සුදේකේ පාතකේ දෙකේම තියෙන පාතකේද තියෙන. හරි භාවනා ක්‍රම කීයක් මෙයා ඉගෙනගෙන තියෙනවද? වර්ණන් ඉතින් උත්තර දෙයි ගිරව් වගේ මොකද කපපේ තියෙනවනේ. දෙකයි මොනවද දෙක? සමථ දර්ශන. ආ මේ සමථ කියන්නේ තේරුම මොකද්ද? යටපත් කිරීම. මොනවද? මිනි වර්ණ. ඊට පස්සේ මොනවා හම්බ වෙන්නේ? ඥාන. ඊට පස්සේ මොනවද හම්බ වෙන්නේ? මාර්ගඵල. ඔව්. හොඳයි අපි එහෙම බලමු. භාවනා කරන හැටි කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ විතරද? ඊට පෙර හිටපු අය ආලාර කාලා මුද්දකරාම් පුත්‍ර වගේ අය කළා. භාවනා කළානි. මොනවද කළේ? සමථක විදර්ශනාද මං අහන්නේ. ඔව් හරි. ඊට පස්සේ මොනවද ඒ දෙන්න හම්බ වුනේ? හරි ඥාන වලින් කාලක්‍රියාවක් මොකද වුනේ? ආ රූපී අරූපී බමුතල් වලින් ඉපදුනා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇයි ඒ ඥාන කියන්නේ? ඥාන කියන්නේ අපි නේනවා ඒ උපදවා ගන්න ඒවා. ඒගොල්ලන්ට මාර්ගඵල තිබුණාද? ආ කියන්නේ මාර්ගඵල නැති භාවනාවකුත් තියෙනවා. ඒකෙන් කියන්නේ හැබැයි ඒක දියුණු කරගත්තට ආපහු හිතපතරට උඩ ගන්නවත් බිම වැටේ. එතකොට ඒවා බුදුහාමුදුරුව කරපුවාද? දැන් ඉතින් මට මේ පොලේ තියෙනවා විතර තේසයක් කොහොම හරි දැන් කර්ණාදීයක් බලන්න කියන්න වෙනවා. මොකද මේ විතර වැඩි හින්දා පාඩම් නැහැ. එහෙනම් ඔන්න දැනගන්න. මේක මම කියන්න හිතනවා නෙවෙයි, මේක අද මම පාවිච්චි කරපේරා. මේක තිබුණා. ඔය අංගුත්තර මධ්‍යෝනිකායේ තියෙනවා පල්ලේක සූත්‍රය කියලා එකක්. තුන්ද හාමුදුරු වැඩි නාන බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නයක් වෙන උත්තරේ බුදුරජාණන් වහන්සේ මෙහෙමයි තියෙන්නේ. මෙහෙමයි අහන්නේ ප්‍රශ්නේ. විද්‍යාකාරුන් දෘෂ්ටියක් අතර දැරුම් ලෝකයක පිළිසු දෘෂ්ටි කටක වෙලා ඉන්නවා. මේකෙන් අතට දෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේට උත්තර දෙනවා. අම්මට කියන්න පුළුවන් ඔයගොල්ලෝ විද්‍යාකාරුන් දෘෂ්ටිය මොකද්ද කියලා? දැන් වෙනත් තැනකින් හොයාගන්න බැරි වෙන්න පුළුවනි. මම කියපු බණ වලින් හරි ඔබ මතක නම් ගන්න පුළුවන්. අපි කතා කරමු. දැන් මම මෙතන ඔයගොල්ලන්ට කියලා ඉන්නම් යමක් මේක කියන්න ඉස්සෙල්ලා. ඔය තමවත්ක සම්මාදිට්ඨිය හෙවත් වැලිමලුවේ කාරණාවලට සම්බන්ධ වෙන්නේ පුද්ගලෙක්. පුද්ගල සංවරයක් ඒකේ තියෙන්නේ. පංචශීලයේ හරි අටශීලයේ හරි දසශීලයේ හරි සාමනීර සීලේ හරි උපසම්පදා සීලේ හරි ඕන එකක තියෙන පුද්ගල සංවරය. සීලේ විපාකාරණ විට උසක් ජනතාවෙන් මේ කිසිවෙක් සිදිලා නැහැ. හරිද? ඒගොල්ලෝ ඔක්කොම ඉන්නේ කොහෙද? බුදුරජාණන් වහන්සේ උඩම ලෝතෙන් දේශනා කළා පංචස්කන්ධය ආදී ඉතිරි වීම දැනගෙන ඒක තුළ සම්මර වෙච්ච. උඩම ලෝතට එන්න ලිකක් බෑ. ස්කන්ධ පහේ ඉතිරි වීම මොල් කොටගෙන ඒක තුළ තියෙන ධර්මයන් දැනගන්න. විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ අන්න ඒක තමයි. මේක දැන් විෂයදායරුන් දෘෂ්ටි. රූප වේදනා සංඥා සංකාර විඥාන පහයි. මේ එකකට බැඳීමක් තියෙනවා. වේදනාව මම වේදනාවය, වේදනාව තුළ මායත, මාතුළ වේදනාවය. එතකොට වේදනාව 14යි නේ? ඒ වගේ අනිත් පහට ගත්තාම 4 4 4 5යි. පුතග්ජනියා කියන කෙනා පින් කළත් තව කෙලක් කොහෙද ඉන්නේ? ඔය 24 විස්ත්‍යා දෘෂ්ටිය ඇතුලේ. හරිද? පුතග්ජනාය හොඳා ඉන්න පුළුවන්, සිල්වත්තා ඉන්න පුළුවන්. හැබැයි අන්තිමට බලපුවම කොහෙද ඉන්නේ? ඔය 24 විස්ත්‍යා දෘෂ්ටිය ඇතුලේ. ඊළඟට අත්ලදාරුම් ලෝකේ කියලා කියනවා. ලෝකේ කොහෙද තියෙන්නේ? ඉස්කෝලේ යන කාලේ නම් තිබුණ සර්ගේ මේතෙවුද? සිද්ධාර්ථ විසනාගේ මේතෙවුද? දැකලා තියෙනා නේ? දැන් මේ බුදුරජාණන් වහන්සේ අරියස්සලිනේ ලෝකෝ. ආර්යවිනේ ලෝකේ කියන්නේ මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ. අපි ඒක අතරින් පොඩි දෙයක් තෝරන්නේ නේද? මට කියලා දෙන්නකෝ දන්නවා නම් ලෞකික සහ ලෝකෝත්තර කියන වචන දෙකේ තේරුම සහ වෙනස. ලෞකික කියන්නේ ලෝකය හා ගැඳුණු. කොයි ලෝකය හාද? ලෞකික සත්‍ය කියන්නේ මොකද්ද? මෙලෝ සත්‍ය. ලෝකෝත්තර සත්‍ය කියන්නේ මෙලෝ සත්‍ය. නිවන් සත්‍ය. ඒක මෙලෝ අරක මෙලෝ නම් අරක එලෝ නෙමෙයි. හරි අපි හොයන්න ඕන. ලෞකික කියන වචනේ හැදෙන්නේ ලෝක ටික කියන ප්‍රත්‍යයකට වෙලා. ලෝකෝත්තර කියන වචනේ හැදෙන්නේ ආයත් ලෝක උත්තර කියන ප්‍රත්‍යයකට වෙලා. හරිද? ලෝක යනු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහයි. මේ ස්කන්ධ පහ යමෙක් මමකට මගේකට මගේ ආත්මයකට ගනිද ඒ තුළ තියෙනා වූ වේදේසක වේත කියනවා ලෞකික සොය. ඒක පංචපාදානස්කන්ධය තුළ තියෙනවා කියලා තියාගන්න. ස්කන්ධ පහ මමකට මගේකට ගන්නවා කියන්නේ පංචපාදානස්කන්ධනේ. ඒක තුළ තියෙන දෙක සැප නැහැ කියන්නේ නැහැ. තියෙනවා සොයක්. ඒකට කියනවා ලෞකික ලෝකේට අයත්. ලෞකික කියන එකේ තේරුම ලෝකේට අයත් කියන්නේ මෙහාට අයත් නෙමෙයි. ස්කන්ධ පංචකයට අයත්. ලෝක කියන්නේ ඒ පහටමයි ආයේ. ස්කන්ධ පහට රූප වේදනා සංඥා සංකාර විඥාන. හැබැයි උපාදානයේ කරනකොට එතන තියෙනවා ලෝක උත්තර කියලා එකක්. එතකොට මේ ස්කන්ධ පහේම තියෙන උත්තරීතර සුවේත කියනවා ලෝකෝත්තර. ලෞකික සුවේ 18 මෙතයි. ලෝකෝත්තර සුවේ 18 15යි. අර වැලි නළු ඇවිදින කට්ටියට කවදාවත් 16න් 15ට යන්න හම්බෙන්නේ 16න් එක විතරයි. කොච්චර ලකෝරක් ඇද්දවත් 15කට දෙනවත් හම්බ වෙන්නේ ඇයි ලෞකිකනේ යා. එයා ස්කන්ධ පංචකේ මම හැබැයි මගේ ආත්මයකට ගන්න කිලි. එහෙනම් එයාට හම්බ වෙන්නේ වේදිත සුවේ විතරයි. වේදිත සුවේ කියන එකේ තේරුම විඳීම මම වශයෙන් ගැනීම කියන එකයි නැත්නම් ශරීරය කියන එක නෙමෙයි. විඳින්නා ඉන්නවා ඒ විඳීම. ලෝකෝත්තර සුවේ විඳින්නා කියන මුලාව නැහැ. විඳීම තියෙනවා. අවිද්‍යද කියන්නේ විඳීමක් නැහැ කියන එක නෙමෙයි. හරිද? විඳීම තියෙනවා. විඳීම බාර ගන්න කෙනෙක් නැහැ. මේ දෙක දෙපලක දෙන්න පොලකද තියෙන්නේ දැන්? දැන් මේ සුඛයන් එක එක තැනකද දෙපලකද තියෙන්නේ? කයි මඳුර එහෙම කයි කර කියනකොට ඊළඟ ඉල්ලීමක් කළොත් එහෙම දෙක දෙපල තියෙනවා නේද? 50 දෙල්ලොත් වෙන්දේටි කරනක තේම 50 දෙපල කියන දෙපල. මේගොල්ලෝ තියාගේ දෙපල කියන දෙන්නේ කින්නේ ඉඳන්. ඕගොල්ලෝ දෙපල කියන්නේ පස්නම් දෙපල කනේදී. එකයි කොහොම හරි තියෙන්නේ. ලෞකික නම් ඒක ඒක අයින් වුණොත් චේතනමයි ලෝකෝත්තර කියන්නේ. ඔය මම ඔය වචන කියන්නේ මොකටද? අමාරු මැරිලා නිවනක් තයන් ඉන්නවා. එයන් දැන් අහන්න. නැත්නම් වෙන කොහරි තියෙන නිවන් පුරේක යන්න හදනවා. මං කියව වචනේ ඔය ඉස්සර දවසක නිර්වාණය යන තෘෂ්ණාව නැති තැන තියෙන සුවේ කියලා. ඒක තෘෂ්ණාවයි මම කියන්නේ. තෘෂ්ණාවයි උපාදානයි කියලා කියන්නේ. තෘෂ්ණාවයි ලෝභය කියන්නේ. තෘෂ්ණාවයි දේශය කියලා කියන්නේ. ඒක තමයි විඳින්න. විඳින්න එතන ඉන්නේ ලෝභ මොහ දෙකේ. එතකොට ඒ තියෙන සුවේ තමයි ලෞකික සුවේ. දේශ මොහත් නැහැ. ඊට පස්සේ විඳින්න කියන්නේ මම කියන මුලාව නැති වෙන ස්කන්ධ පංචකේ. උපාදාන ස්කන්ධය. එතකොට එතන ස්කන්ධ පහ පවතිනවා. හැබැයි විඳීම බාරගන්න විඳවන්න කෙනෙක් නැතුව මේකට කියනවා ලෝකෝත්තර කියලා. භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මොන සුවේද? ලෝකෝත්තර සුවේ. එහෙනම් ඉතින් අර ලෞකික සුවේ හම් වෙන්න තියෙන පාරවල් යන භාවනා ගැන කීවේ ඔය විතර වෙලා? ඒක වඩලා මේක වඩන්න ඕන නේ. එහෙම තමයි හිතන්නේ ඉන්නේ මේ අපේ කල්පේ. හරි. හොඳා ගන්න. නකොතනේ තම් චුන්ද අරියත්තරිනේ සල්ලේඛා උච්චති. විතලම් සුත විහාරා හේතෝ අරියත්තරිනේ උච්චති. මේ කියන්නේ මොකක්ද දන්නවද? හරි ඔබලෝ කියන්නේ කී හම් වෙනවා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ඥාන ෘත්‍ය ඥාන සුත්‍ය ඥාන චතුර්ථ ඥාන පංචම ඥාන සිත්. ඒවට තමයි මේ බුදුහාමුදුරුවෝ වදාන්නේ ආර්ය විනයෙහි මේවට සල්ලේඛ සල්ලේඛ කියන්නේ සංසිඳීම. සංසිඳන දේවල් කියලා කියන්නේ මේවට කියන්නේ ඒවලෙත් ලැබෙන සතුටක් හේවත් පිටරම්ම සුඛ විහාරය විතරයි කියලා. ඒක ආර්ය විනය නෙමෙයි. ඊළඟට ඊළඟ ටිකට යනවා ඔයගොල්ලෝ කියන කාරණේ. නබෝපනේ සංචුන්ද අරියසවිනේ සල්ලේඛ දොච්චති මොනවද? ආකාසානංචායතන විඥානංචායතන අපින්තඤ්ඤායතන අපි මේව ගන්නවා. ඒවට කියන්නේ ආර්ය විනයෙහි සාන්ත විහරණය විතරයි. ඒ කියන්නේ බුදුහාමුදුරුව මේව අගේ කොට සලකන්නේ මේකෙන් කියන්නේ ඒක සල්ලේඛයක්. ඒක ඒගොල්ලෝ බුදුහාමුදුරුව වදාරනවා මේක උපදවා ගන්න පුද්ගලයකට උපදිනවලු. අභිමානයක්. දැන් අපිට දැන් තියෙන දේවල් සම්බන්ධයෙන් මානයක් උපදිනවා වගේ මම මට මේ ධානය තියෙනවා. මට මේ ආකාසාරං ඡායතන කියලා අභිමානින් යුක්ත වෙන ඇරුණාම ඒකේ කෙලෙස් ලෝභ දේශමෝහ සංසිඳිලා නැහැ. සල්ලේ ප්‍රතිපදාව කියන්නේ ඒවා සංසිඳන එක. දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ සල්ලේ ප්‍රතිපදාවයි. මේ ප්‍රතිපදාවෙන් දීලා තියෙන්නේ කෙලෙස් ලෝභ දේශමෝහ යට කරගෙන ඇරුණාම සංසිඳිලා නැහැ. එතකොට මේව බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ත්‍ිට්ඨ ධම්ම සුඛ විහාරය. එහෙනම් ඒ මොහොතේ ලැබෙන සතුට සහ සාන්ත විහරණයෙන් ඒක ඉන්නකල් වාසින්න පුළුවන්. ඔවුන් සෝවාන් සකෘදාගාමී අනාගාමී වෙලාද? නැහැ. ඔවුන්ගේ ලෝභ දේශ මොහ නැති වෙලාද? එහෙනම් ලෝභක්ඛය දේශක්ඛය මොහක්ඛය නිර්වාණය නම් ලෝභ දේශ මොහ තේ නැත්තම් නිවන් ලබලද? ඇයි එහෙම වුනේ? එහෙම වුනේ ඒ අය පණ නැති භාවනා කළ නිසා. එහෙම වුනේ ඒ අය පණ තේරුම් අරගෙන භාවනාවට අවතීර්ණ වූ නිසා. තේරුම් නොගෙන අවතීර්ණ වූ නිසා. බුදුරජාණන් වහන්සේ ඉස්සර වෙලා පණ කියලා දුන්නා. පණ තේරුම් ගත්තාම පුද්ගලයෙක් අර කියන භාවනාවට නෙවෙයි ගැටෙන්නේ. දැන් මේ ටික විදර්ශනා ටික ඔක්කොම ටික බුද්ධ කාලේ පෙර ආසුවල් තිබුණා නම් කොහොමද ඒවා බෞද්ධ භාවනා වෙන්නේ? අහ් කවුද මේකට රින්ගෝල අපේ පොතට අපි ලොකෝ අමාරුම් දාලා තියෙන්නේ? කවුරු හරි මේක බෞද්ධ භාවනා කියලා ලේබල් එකක් දාලා අපේ පොතේ රින්ගෝල අපි කවතාවක් කරන්න බැරි ගමනක යනවා. ඊතර ඉඳන් කරන්න පුළුවන් වෙයි කියලාද? කවෝරම ඔබලාගත්තේ කවුද? කැලයට ගිය මිනිස්සු. ඊතර අපේරලා කැලයට ගිහිල්ලා ආහාර ගන්න නැතුව මේ මොකක්ද අර තියන්නේ? කාර්යලතා මලම් දෙස බලන්නේ නැතුව දෙලිගේ දයන් විතරක් කාලා පරිවේ සහැල්ලු කරගෙන අරමුණු වලට මග ඇරලා ඉඳලා උපදවා ගන්න. ඔයගොල්ලෝ මෙහෙම කරන්න පුළුවන්ද? අද මේ ඉන්නවද ඔය ප්‍රථම ධානය හරි ෘත්‍ය ධානය හරි බුදවලක් එක්ක ඉන්න තා භාවනා ධානය අත උත්සන්න කොහොමද? මේක අපිට අමාරුයි. මේක නොමග යාම. නොමග යාමක් කියලා මම කියන හේතුවක් තියෙනවා. අක්කන සූත්‍රයේ වදාරනවා මේ උපදවගෙන කියලා යම් කිසි උත්කලෙක අපඤ්ඤතල කියන්නේ අර අර හතරනේ ආකාසමංචයතන විඥානන්. ඒවා ඉපදුනත් තේම බුදුන් සහ ධර්මයේ අහන්ද පරිතනක උපත ලැබෙනවා. යා දුක්ඛක්ෂණයක උපත ලැබුණේ. අයි මම අහන්නේ මෙච්චර මහන්සිලා මොකද දුක්ඛක්ෂණයකට යන්නේ? බන තේරෙන්නේ නැත්නම් ඔය බාහිර වශයෙන් වැලි මළුවේ කරන වැඩ ටිකක් මං කිව්වේ. ඒ වගේම වැලි මළුවේම වැඩක් තමයි ඔය සමත භාවනා ටික. ඒක කාටවත් මාර්ගඵල නෙවෙයි. ඔක පුතග්ජන භාවයේදම තියෙන ටිකක්. ඔකට මම නම් කියන්නේ දුෂ්කරක්‍රියාව කියලා. බුදුරජාණන් වහන්සේ අතාරින්න කියලා වදාළ අතහල යුතු අනුසය හේවත් අත්තකෙනවා තමයි එළුවේ. දැන් එහෙනම් බුදුරජාණන් වහන්සේ දෙකේ කෙනාට ධර්මස්ථාන දුන්නා කියන්නේ කියලා මගෙන් අහයි. ස්වාමීන් වහන්සේ නම් පිළිසදා වැඩියා. වරිණකට අම්මා කෙනෙක් දීපලනවා දැක්කා. ස්වාමීන් වහන්සේ දැක්කලු මේ අම්මාගේ අපේ එක අතක වලලු දෙකක් තියෙනවා. අනිත් අතේ එක වලල්ලක් තියෙනවා දැන්. වීතලනවා දැකලා රහත් වුණා. මට පෙන්වන්න ඕන. මොකක්ද කර්මස්ථානය කියන්නේ? එහෙනම් මෙහෙත් ඔය අම්මලා වීතලනවා දැක්කම අපේ ආමුරු කියන රහත් වෙන්නේ නැහැ. බලන්න. මේක තුල තියෙන කර්මස්ථානය ඔයගොල්ලෝ හොයාගන්න පුළුවන්. අපි හොයමු. තනි උත්තරේ දැන් මගේ ළඟ වත. ඔබට කන්නකද මම කියලා කියනවා මාතික මාතාවගේ ඇසරට ගිය ස්වාමීන් වහන්සේලා පිළිදෙනවා. උන්වහන්සේලා ආපහු අම්මා ආපහු මොකක් කරනවා කියලාද කියන්නේ? එක එක භාවනා වඩනවා කියලා කිව්වද? කිස් දෙනා වහන්සේ වදාලේ අපි මහානකම් කරනවා ඒවත් පිළිතුරු වදනවා. අනුමාන ඥානේ හිතා ගන්න බැයිද බණ තේරුණෙන් පස්සේ ඔක්කොටම කියන්නේ පිළිතුරු වන්න දෙන්නයි කියනවා. අනුමාන ඥානේ හිතා ගන්න බැරිද? ඔක්කොටම බණ තේරුණාම කරන්න තියෙන එක භාවනාවයි කියලා. ඔක කියලා දෙන්න ගන්න නැති නිසා තමයි අර ඇනවල රැවටිලා නොපෙනෙන නගක යන්නේ. බුදුසමයේ මුලින්ම ධර්මය අහලා මොනවද ලැබුණේ? මේ මේ මේ පොණ්ඩඤ්ඤ තවසට හරි බිම්සරය තුමාට හරි වද්දාගිය තුමාරෝණුන්ට හරි මාර්ගඵල. අන්න බුදුසමයේ තියෙන දේවල් මුලින්ම මොනවද? මාර්ගඵල. අපි එහෙනම් මෙච්චර වදේ ඉඳලා මොකටද මාර්ගඵල නැති පාරට යන්නේ? මොනවද දෙයි කියලා? ආයෙත් ආපහු පිළිලා හිතවතනටත් වඩා පහළට වැටෙන්න වෙනවා නම් මොකද්ද මේ මහන්සිය තේරුම? දැන් මම මේ එන්නේ මොකේදද? භාවනා ගැන කතා කරන්න. හරි. දැන් අර ආනාපාන සතිය හරි මරණ සතිය හරි බුද්ධානුස්සතිය හරි ගත්තාම ඒගොල්ලෝ ඒක කරගෙන යන්නේ පංචස්කන්ධ ඉපදීම මැරීම දැනගෙනද? නැත්නම්. දැනගන්න නැත්නම්. නැත්නම් දන්නේ නැහැ. දැනගන්න ඕන කමක් නැහැ නේ. එක වෙනම කරන්නේ නැහැ. දැනගන්න ඕන නැහැ. පංචස්කන්ධයේ ප්‍රතිමාරීම කියන්නේ මොකද්ද? පුත්තරේ ඕනෑම කරන කියන වැඩකදී කතරනාසේ දියකයිසා සිත උදව් කරන උවදින ආරම්මණය අරමුණ කරන අරමුණ පිළිබඳ කරන විශ්ලේෂණය. අරමුණ හැඩ රූප නම් අරමුණ කනට ශබ්ද නම් අරමුණ නාසයට ගන්ධ නම් අරමුණ දිවට රස නම් ආදී වශයෙන් අරමුණ වෙනස් වෙනවා නේ. ඒ අරමුණ ගන්න ආකාරය නෙමෙයිද වේදනා සංඥා සංකාර විඥාන වලින් හඳුන්වන්නේ? ඒක තමයි නේ. අරමුණ මොකක්ද කියන්නේ? මට ඕගොල්ලන්ට අරමුණ ඕන එකක් කියන්න. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එකක් කියන්න. රූප දෝනේ හැමදාම කතා කරන්නේ රූප. ඒකයි මම මෙහෙම කියන්නේ. සත්‍යය ගනිමුනේ. සත්‍යය කොහෙද ඇති වෙන්නේ? වෙඩිලක් එන පස්ස නම් කණේ දවත් වෙන්නේ. සවිඥා කරලක් එන. සත්‍යය බාහිර දෙයක් ඇති වෙනවා නේ. මේ සත්‍ය කරන්නේ අපේ ආත්මේ උදාවෙන් ගණන් කරගෙන යනකොට අපේ සංකීර්ණ හරහා ගිහිල්ලා කණ ඇතුලේ තියෙන කණේ ප්‍රසාරයට ස්පර්ශ වෙනවා. මේකද කණ? නෑ. ධර්මයේ කණ මේක නෙමෙයි. යෝගොල්ල කණ කියන්නේ කෞක්‍යිකිය ආද මේකද? ඒක ඇතුලේ තියෙනවා ප්‍රසාරය කියලා තමයි. ප්‍රසාර රූපේ ගැටෙනවා. ඒ ගැටෙන තමයි ගැටෙන තමයි අපේ සත්‍ය රූපේ තියෙන්නේ. හරිද? ඒ සබ්දේ අපි කියමු පරසවචනයක් කියලා. සබ්දේ අපි කියමු මිහිරි ගීතයක් කියලා. ව්‍යාකාරයක් ගන්නවා. ස්පර්ශ වෙනවා ප්‍රසාදේ. සබ්ද වේදනායි ගාවට මේ. නැත්නම් සබ්ද රූපය වේදනා කියන්නේ. කොහමද ඉන්නේ? පරිසවචනයක් නම් කොහොමද වෙන්නේ? අමීර වේදනාව හෝ දුක් වේදනාවනේ. මෙහෙදි කියච්චක් නම් සැප වේදනාව. වේදනා කීයක් තියෙන්න පුළුවන්ද? සැප හෝ දුක් හෝ උපේක්ෂානේ. දැන් අර සබ්දේ රිදින්නේ අපේ හිතේ අරගම ප්‍රසාදේ අරගත්ත සබ්දේ දුවේ. අර සබ්දේ උදව්වෙන් අපේ හිත ළඟ ඇති වෙන සබ්දේ. ඒ නිසා තමයි අපිට ඒක මෙහෙදි හරි අපි හිතේ ධාරී. අර ගල්ලකින් යාරි කණිනේ කියන්නේ සායනක තත් වීරිව අංගෙදි බවක් නැහැ. අපිට බාර ගැනීමෙදි තමයි මේක වීරිව අමහරි වෙන්නේ. වේදනාව අඳුරන්නේ මොකෙන්ද? සංඥා. අඳුරයි නම් සංඥාවනේ. දැන් රූප කියන්නේ මොකෙන්ද? දැන් වේදනාව සංඥා කියලාගෙන ගිහිල්ලා ආපහු වරනවා මානවා රූප කියන එක. සබ්ද රූපේ සබ්ද රූපේ හැදනම් රූප රූපේ සංඥාවෙන් හඳුන්වන්නේ කොහොමද? වීද වේදනාවක් අවීද වේදනාවක් තමයි. ඊට පස්සේ දෙක දෙක තියෙන මොනවද? සංකාර අන්න දැන වීද වේදනාවක් නම් ලෝභ මොහන්. අවීද වේදනාවක් නම් ද්වේෂ මොහන්. හරිද? දැන් මේ රූප වේදනා සංඥා සංකාර වූ සිදුන සියල්ල දැනගැනීමට තියෙනවා විඥාන. විඥානේ කියන්නේ ආඥාවක් එහෙම නෙවෙයි, සිදු වීම හඳුනා ගන්නා වූ විශේෂයෙන් දැනගන්නා වූ සිත. දැන් ලෝභ මෝහ දේශ මෝහ කියන්නේ මොකේද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ තියෙන සංකාර සුතන්දී. නේද? සංකාරයේ තමයි මම සංකාරයේ සංකාරයේ තුල මායත මාතුල සංකාරයේ. එහෙම නැත්නම් සංකාරය ඇලීම සංකාරයේද ලෝභ මුලාව මම. ගැටීම සංකාරයේද දෝෂ මුලාව මම. ඒක ඇලීම සා මම ගැටීම සා මම කොතනද තියෙන්නේ? සංකාරයේ. දැන් මේ ස්කන්ධ පංචකයේ සංකාර ස්කන්ධයේ තියෙන ලෝභ මොහ හා ද්වේෂ මොහ නිසා අපි වෙන්නේ මොනවද? අකුසල් අකුසල් නේ. දැන් ඊට අදහය පාදම් කරගෙන අකුසල් කරන්න ඕනේ නැහැ කියවට කෙලෙයිද කවුරුත් අපි? මට එන්න ඕන කෙනෙක් එතනනේ. අහ පොතේ පාදම් කරගෙන ඊට අදහය කරන්න ඕනේ නැහැ කියලා ස්කන්ධ පංචකයේ සංකාර ස්කන්ධයට ඇලෙනකොට සහ ගැටෙනකොට. ඇලීම මමකට ගනිනම් ගැටීම මමකට ගනිනම් එතන තියෙන්නේ මොනවද? ලෝභ දේශ මොහ. දැන් ඒකට සිදු වෙන්නේ මොනවද? අකුසල්. දැන් අපතලෙන් වෙන්නේ පුළුවන් කොහමද? දැන් මේ ස්කන්ධ පංචකය තුල රූප වෙන්න පුළුවන්, ශබ්ද වෙන්න පුළුවන්, ගන්ධ වෙනවා, රස වෙන්න පුළුවන්. මම ඉන්නේ කොතනද? මම අහනවා ඔයගොල්ලෝ. ඔය කියන ශබ්දයක් ඇහෙන වෙලාවට පීරි අමීරි වශයෙන් ගත්තාම මම ඉන්නේ කොතනද? සංකාරේ සංකාරේ තියෙන්නේ මොනවද? ලෝභ මොහ දේශ මොහ. දැන් දැන් මම ඉන්නේ කොතනද? ලෝභ මොහවත් මම දේශ මොහවත් මමනේ. අනික ඔක්කොමත් එතකොට මම විපාකාර දෘෂ්ටි විකරණේ. දැන් මම මගේ කොට කරන දේවල් මොනවා කියලා දැන් මේ කතාවෙන් කියවෙන්නේ? හා යමෙක් යම් දෙයක් කරද්දී මම මගේ කියන මුලාව තිබේ නම් ලෝභ මෝහ දේශ මෝහ මොනවද ඒවා? කුසල්ද අකුසල්ද? දැන් මේ දුරුතක් ජනතාවෙන් නම් පුදල් කරන්න පුළුවන්ද? හා සුපජන භාවයෙන් කියන්නේ මම මගේ මගේ කොට ගන්නවා කියන එකනේ. සුපජන භාවයෙන් ඉන්න කිරි කෙනෙකුට පුදල් කරන්න අකුසලයෙන් වෙන්නේ නැහැ. ඇයි ඒක මම ඒක මගේ. කුසලස්ස උපසම්පදා දෙවි පදේට ආවා. අකුසලයෙන් වෙන්නේමයි කුසලය කියන්නේ නේ. දැන් බුද්ධ දේශනා මේ ස්කන්ධ පංචකය තුළ තියෙනවා. ඇට හම් වෙන රූපය හරි කනට හම් වෙන ශබ්දය හරි. හොඳයි අපි ශබ්දය මිහිරි වේදනාවක් වශයෙන් අල්ලා ගන්නවා එක්ක මිහිරි වේදනාවක් වශයෙන් අල්ලා ගන්නවා. නැති වෙන්නේ නැද්ද ඒක? නැති වුණාට දුකව සැප ඉතුරු වෙනවද නැද්ද? ආ මිහිරි නම් ඒ සැප විඳින්න ඇත්නම් කියන ඕනකම. අමිහිරි නම් එකට එක කිරීමේ ඕනකමවත් ගැටීම නේ. දැන් එතකොට මේ දෙකම අල්ලා ගැනීම නේ. අල්ලා ගත්තාම අනිත්‍ය වුණා මොකද වෙන්නේ? ලෝක දුක්ඛ දෝමනස්යන් ඉතුරු වෙනවා නේ. අල්ලගෙන අනිත්‍ය වුණොත් දුක්ඛ දෝමනස්යන් ඉතුරු වෙනා විතරක් නෙමෙයි තණ්හානුසයත් ඉතුරු වෙන්නේ නැද්ද? ගැටීම නම් විලෝධතාවයක්. එකට එක කරන ඕනෑකම අවකාශ වෙනවා දේශ මූලයේ. ඇලීම නම් නැවත ඉඳින්න ඇත්නම් කියන ලෝභ මූලයේ අවකාශ වෙනවා තණ්හානුසය. දැන් භාවනාවෙන් කරෙන්න ඕන මොකක් කියලාද කියේ? ලෝභක්ඛය දේශක්ඛය මොහක්ඛය. දැන් ලෝභ දේශ මොහ කොහෙද තියෙන්නේ? වතු පිටි වලද, ගෙද ඉද කඩන් වලද, ගෙදර දොරේද, ශරීරයේද, රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකයේ සංකාර ස්කන්ධය තුලද? ඉතින් මේක හඳුනා ගන්න නැතුව කොහොමද ලෝභ දේශ මොහ වේ කරන්නේ? මට කියන්නකෝ. කතා කරුවා. හා ස්කන්ධ පංචකයේ තුල සංකාර ස්කන්ධෙහි තමයි ලෝභ මොහ දේශ මොහ තියෙන්නේ. ඒ ලෝභමෝහ දෝෂමෝහ ධර්මතු කරණතාස්කල් කරන්නේ පව්. සමහරට බින් කරනවා කියලා කරන්නේ සමහරයි පව්. වෙනවල දෙන්නද? හැබැයි ඒකෙන් කියන්නේ අපත් දේවල් කරන්න එපයි කියලා. පුතත් ජන භාවය තුළ මේ කාරණාව සම්මාදිට සූත්‍රයේ වෙන දවසක මම කියලා දෙන්නම් ආයෙ පුළුවන් නම්. මම උදාහරණයක් දෙන්නවා මේකට. මම පුඩා කාලේ නම් මම දැක්ක ඒවා ඔය කඩේ එහෙම ගන්න තියෙනවා කඩේ මේ පාරේ 50ට ලොතරැයි. දැන් ඒවා විස්සයිලුනේ. ඉතයිද නේද? ආ. ඒක වෙන කතාවක් වෙනවා. ඔය කියන්නේ නේද? ඒකට බනට වෙලාවක් හඳු වෙනවා. මේ. ඉතින් මේ ඒ මුදල යන්නේ මොකටද? රජයේ සංවර්ධන අරමුදලට නේ. සුදු සාදල කටේ සදා යදවන්නේ. අත උස්සන්නක මට කවුරු හරි මම මේ රුපියල් 20 දෙන්නේ විතරක් අරගෙන රටේ සංවර්ධනය සඳහා කියලා හිතලා දෙන කෙනෙක්. හා ගන්න කියන එක මේ මට අවශ්‍ය උත්තරේ. ගන්න කෙනෙක් ගැන කියලා හිතන්නකෝ. මම මේ රුපියල් 20 වියදම් කරන්නේ රටේ සංවර්ධනය සඳහා කියලා පරාර්ථයෙන් කුස්සක් ගන්න කෙනෙක් අත උස්සන්න. මොකක්ද ඒක ඇතුලේ තියෙන්නේ? 20ට කීයක් වරෙන් කියලාද තියෙන්නේ? දැන් ඒකට මොකක්ද කියන්නේ? ලෝභය. ආ ලෝභය. ඈ එතකොට දැන් ස්ක්‍රිප්ට් එකක් ගන්න මනුස්සයාගේ හිත ඇතුලේ තියෙන්නේ දෙන අදහසද ලබන අදහසද? අදා 20ක් පළයන් කෝටියක් වරෙන්. ඒකට තමයි පංචස්කන්ධය තුළ තියෙන ලෝභය කියලා කියන්නේ. දැන් යම්කිසි උපාසකගේ මාත් එක්කෝ උපාසකයෙක්කෝ පින්වත් එක්කෝ මේ ලබන පුද්ගලයාගේ අසරණභාවය අවංකභාවය මාන මේ අසරණාදී වෙන හිතලා ඒ මනුස්සයාට කරන උදව්වක් උපකාරයක් වශයෙන් නැතුව තව තේරෙන ධාතාරයෙන් කියනවා බුද්ධ දේශනාව වෙන තේමාවකින් ඉන්නේ පරත්තම් ප්‍රතිපජ්ජත කරන දෙයක් නැත්නම් පරාර්ථය අන් අයගේ යහපත සඳහා කරන්න පරාර්ථයෙන් තොරව මට මේ පින්කමින් ලබන අවපාත්මක මෙච්චරක් මෙච්චරක් ලැබේවා කියලා එහෙම පින්කමක් කෙරුවොත් එතන අලෝභයද ලෝභයද තියෙන්නේ? පින්කම වුණාද කරලා තියෙන්නේ මොකද්ද? පුතාගෙන හොඟලනේ කොම්පන් නිවේද කරනවා ඇත්තේ නම් ඈ ලබන්න දෙන්න කියොත් එතන තියෙන්නේ ලෝභය නෙමෙයිද? තම නෙමෙයිද? ලෝභ සාමෝහ කියන්නේ අකුසල් කුල්. එනම් බොහෝ දෙනා පින් නමිනුත් සවු කරනවා ඇති. හොයා ගන්න හදා ගන්න පුළුවන් නම් තේරුම් ගන්න. මේ කරන ක්‍රියාවේදී මට ලැබෙන ඵලය ගැන හොයන්න ඕන නෑ. අංග විකලද නන්ද බුද්ධිකද අසරණ දේවනස්කාර නැති වෙනවද මා සතු දේවල් පරිත්‍යා කරලා මම සතුට වෙලා ඉඳ දෙනවා මට ආයේ ප්‍රාර්ථනාවක් තියෙන්න ඕන නැහැ ඒකට බාරක් හම්බ වෙන්න කියලා අපි පිටට ගත්තා කියනවා නේද කොටනි අපේ ධර්මයේ නොදැන සිතින් කරන බොහෝ දෙනා සුවිත් ගන්න අය වගේ තමයි ඒකයි අපි මේව හදලා දෙන්න හදන්නේ නිවැරදිව හරි අපි තව ටිකක් එහාට යමු දැන් එතකොට ලෝභ මොහ දේශ මොහ නිසා මොකද වෙන්නේ? සංහානුසේ ඉතුරු වෙන අරමුණේ. ඒක නැති වෙනකොට මොකද වෙන්නේ? ඇලීම නිසා ඒක නැති එක දුකක් වෙනවා. ගැටීම නිසා ඒක ඒ මොහොතේ දුක් දෝමනස්යන් පවතිනවා. හොඳයි. අපිට පුළුවන් නම් ඒ අරමුණ මේ ආරමුණ තුළ නෙමෙයි දැන් තියෙන්නේ අනිත් දුක්ඛ අනාත්ම සනිච්ච දුකාත්ම මේ පංචස්කන්ධය තුළයි මේක තියෙන්නේ. ඒ උස්කන්ධ පංචකයේ රූප වේදනා සංඥා සංකාර මමකට මගේකට ගන්නවා නම් මෙතන නිත්‍ය සුඛාර. එහෙම ගන්න නැත්නම් සිදුවෙන දේ අනිත් දුකාත්ම. දැන් නිත්‍ය සුඛාත්මකට ගැනීම නේද වේදනාව මමගේකට ගැනීම කියලා කියන්නේ. එතකොට එහෙනම් එතන ඒක නැති වෙනකොට මම කියන හැඟීම තුළ තණ්හානුසය ඉතුරු කරලයි ලෝභ දේශ මොහ අනුසය ඉතුරු වෙලයි නැති වෙන්නේ. කවදාවත් පිටපොත ලෝභය තේවේද? දෙත තේවේද? නෑ. හොඳයි අපිට වර්තමානයේ අරමුණට එනවා. අල්ලගත්තත් නැති වෙනවා අල්ලගත්තේ නැත්තත් නැති වෙනවා නේද? අල්ලගන්න නැතුව නැති වුණොත් මොකද වෙන්නේ? දුකක් තියෙයිද? අල්ලගෙන නැති වෙනකොට තමයි දුක තියෙන්නේ. අල්ලා ගැනීමෙන් තවලත් අල්ලා නොගන්නේ නොතවල දේශනා කරන පතන සාදු කියා උපාදා පරික්ෂස සූත්‍රවලින් අල්ලා නොගෙන නැති වෙනවා අල්ලා නොගෙන කියන්නේ මම කොට ගන්න නැතුව නැති වෙනවා කියන එක නේද එහෙනම් තණ්හානසයක් ඉතුරු වෙයිද හොඳයි අරමුණ ආවා අල්ලා කර නැති වුණොත් ලෝභ මොහ දේශ මොහ සහිතව නැති වෙනවා අල්ලා ගන්න නැති වුණොත් ලෝභ නැතුව දේශ නැතුව දැන් එතන අකුසලයෙන් එන්නලා නැද්ද එහෙම ආර වෙන විදිහක් තියෙනවද කියලා කියන්න මට අකුසලයෙන් මෙන් වෙන්න. ආ. අරමුණ අල්ලා නොගෙන අතහැරීමෙන් හැර අකුසලයෙන් මෙන්වීමට වෙනද කිසිදු ප්‍රයමාර්ගයක් නැත. අරමුණ අල්ලා නොගැනීමට අනිත් දුක්ඛ අනාත්මයෙන් බැලීම හැර වෙනත් කිසිදු ප්‍රයමාර්ගයක් නැත. ආ හරි දැන් බලන්න. කොයිබල්ලකට ලබන ඕමදින්නේ නැතනදද? ගෙදර හරි පාරේ හරි යන යන තැන්වලදී මේ මංගාවට ඇවිත් මට ලෝභයක් තිබුණා භාවනා කරන්න හැටි කියලා දෙන්න කියලා මංගාවට එනකන් ඉන්න ඕනද එතකොට? කෙතන ඔගොල්ලෝ නැති කරගන්න ඕනේ නැද්ද ඒක? ඉතින් භාවනාව මෙතන හවුලේ කරන්නේ නම් අහ් ඒකට ලෑස්ති වෙන වෙලාවක් තියනවාද කියන්න මට? අරගොන් ඇඳගෙන ඔළුව පෙරලා හරිනේ. මේ ලෝභ දේශ මොහ හටගන්නේ තම තමන් ජීවත් වෙන ක්ෂේත්‍රය තුල. අහ් එක එක්කෙනාට ලෝභ දේශ මොහ දෙන කාරණා වෙන වෙනයි. මෙතන ඇඳලා ඇඳගෙන ඇත්තට තියාගත්තාම මේ පරිසරය හොම ඉන්න වන්තුන් හින්දා ඊට පස්සේ ඇත්තට තියාගෙන ඉතියි. අර ලෝභ දේශ මොහ දෙකට මොකද වුනේ? දැන් අපි දැන් කියලා තියෙන්නේ අපේ හිතට. මොකද්ද කියලා තියෙන්නේ? හොරු අල්ලන්නයි මං ඇස්සලා ඉන්නේ පුළුවන් නම් වරෙල්ලා. එයිද? හොරා එන්නේ කවදාවත් අල්ලන්නලා ඇස්සලා ඉන්නකොට. ඒ වගේ අපි දැන් භාවනා කරන්න ලෑස්තියිලා හිතක දිනකට හිත ගන්නා ලෝභ දේශ මොහොත ගාංගලන සබ්ද නැතුව ඉන්න. ඕක තාන්ත විහරණයක් නෙවෙයි ඒක වෙලා පොඩි දිත්ත ධම්මතුකයක් විතරයි. හොරු අල්ලන්න නම් මොකද කරන්න ඕනේ? හොරාට නොකියලා ලෑස්තිලා ඉන්න ඕන. හරිද? හොඳයි ඈත කනට නාසයට අරමුණ දෙන්නකොට ඊට අදාළ ලෝභ දේශ මොහ මතු වෙන්නේ කොහේද? වර්තමානයේ ඔබ හිතන්නේ යම් තැනකද එතනයි. ඒක නිඳ ළඟ වෙන්න පුළුවන්, ඒක බස් එකේ වෙන්න පුළුවන්, ඒක ගුවන් විදුලියේ වෙන්න පුළුවන්, ඒක කුඹුරේ වෙන්න පුළුවන්, ඒක කාර්යාලයේ වෙන්න පුළුවන්, ඒක ගුවන් යානයේ වෙන්න පුළුවන්. Tamange hite erma saha gathima, elima saha mulawa saha gathima saha mulawa athiyu bawa kawuda danne? Taman. එතකොට Tamange eka dakinda anithata man kiyanna ona da man bhavana karana. Taman eka dakkana nam eka nathi wenawa. රාජකාරී ඕන එකක් තමන් නැතුව තින් මේ කාරණේ දකින්න වර්තමානයේ ඔබ ඉන්න තැන ඉන්න ඕන. දැන් අද නම් වර්තමානයේ විතර ඉන්න අද ගියන් පස්සේ ලබන මාසෙන් ආව කොහෙද ඉන්නේ? වර්තමානයේ කියන්නේ තම තමන්ගයි ශේෂ්ඨවල. එතෙන්දි ලෝභ දේශමෝහ උපදිනකොට ඒක අල්ලා ගන්න නැතුව ඉන්නවා නම් අතීතයේ විතර නොවි අකුසලයෙන් වෙන්නේ හවත් කුසලයෙන් සිදු වෙනවා. මේ භාවනාව අනිත්‍ය දුක අනාත්ම භාවනාවෙන් හැර කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ අකුසලයෙන් වෙන්නෙන්නට. භාවනාව කියන්නේ ඒකට මම කරන භාවනාව ඒකයි. එහෙනම් ඒක මට ඔයගොල්ලොන්ට කරලන්න කවදාවත් නැහැ. ඇයි? ඇයි ඔයගොල්ලෝගේ ලෝභ දේශ මොන මෙතන උපදින්නේ නැහැ? ඒක තම තමන් නොවන තැන් වල උපදින්නේ. එහෙනම් එතෙන්න ගිහිල්ලා ඒක උපදින ලාට ඔයගොල්ලෝ හදා ගන්න මෙහෙම ඉගෙනගෙන යන්න. ලෝභකය, වේසක්කය, මෝහක්කය සිදුවන්නේ කොහමද? ඒ අර ඉස්කන්ද පංචකේ අත ගන්නා විට ඒක මම මගේ මගේ ආත්මකට ගත්ත ප්‍රතික්‍රියා දක්වන්න යනවා. ඒ කියන්නේ ගහන්න, බනින්න, කපන්න, කොටන්න ක්‍රියාමාර්ගයට යන්න යනවා. තව ඉස්තර තියෙනවා දැන් ඒක කියන්න වෙලාවක් නැහැ. නමුත් අපි ඒක තරහා ගන්නවා නම් අල්ලගන්නේ නැත්නම් ලෝභ නැහැ ඒක, දේස නැහැ. එතකොට ඒක නැති වෙනවා. එතකොට ඒකට කියන්නේ මොකක් කියලාද? අකුසලයෙන් වෙන්වීම. කුසලය අකුසලයෙන් වෙන්නේම කුසලයේ. අකුසලයේ කියන්නේ ලෝභ මොහ දේශ මොහ නම් ලෝභ දේශ මොහ අරමුණේ නැතිව නැති වෙන්නේ අල්ලා ගන්න නැතුව. එතකොට මේ සසර ගමනේදී මේ වෙනකල් ඔබේ වැඩුණා වූ ලෝභ දේශ මොහයන් මේක තේරුම් ගත්තාම ඉන්නහට වැඩෙන්න දෙන්නේ නැහැ. ඒකට කියනවා නූපන් අපතල් නොයිපවීමට ගන්නා වෑයම කියලා. ඒතරක් නෙමෙයි උත්සාහ කරනවා ආපහු ඒකට අහුවෙලා යන්නේ නැතුව සෑ කරන්න. ඒකට කියනවා උපන් අපකල් දුරු කිරීමට ගන්නා වෑයම කියලා. මේකට කියනවා තමන්ගේ හිත දෙන්නේ පුණ්‍යාවි සංකාරයේද අපුණ්‍යාවි සංකාරයේද? දෙකට මේ සමාජයේ ඥානිජාවි සංකාරයක් නැහැ. ඒ ඕනෑම සංකාරයක් මමකට, මගේකට, මගේ ආත්මයකට ගනීද? ඔහු අකුසලයටයි බර. දන්නේ නැද්ද? ඔහු අකුසලයෙන් වෙන්නේනවා. මේ අකුසලයෙන් වෙන්නේම වර්තමානයේ අනිත්‍ය කනාත්මයෙන් බලන භාවනාවෙන් හැර වෙන කිසිදු ක්‍රියාමාර්ගයකින් කෙනෙකුට ලබාගත නොහැක. එහෙනම් ලෝභක්ඛේ, ද්වේෂක්ඛේ, මෝහක්ඛේ නිර්මාණය, නිර්වාණං, නිබ්බාණං වෙන්නේ මේ තුන හේතරෝ. ඒ වෙන්නේ කොහොමද? වර්තමානයේ ජීවත් වෙමින්, ත්‍ස්තංග පංචකේ ඉපදීම මරීමට මුහුණ දෙමින්, ඒවා බාර නොගෙන ඇති වූ දේ ඇති වෙන්න. ආන් මේකට තමයි කියන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. යම් විටක මේ සංස්කාරයන් අනිත්‍යයි කියන්නේ මම නොවේ කියන එක. මගේ නොවේ කියන එක. මගේ ආත්මය නොවේ කියන එක. යම් විටක නොනින් දකිද එනම් සංකාර පරිකරෙහි කලකිරෙනවා. සංකාරයේ මම කොට ගැනීම කෙරෙහි, මගේ කොට ගැනීම කෙරෙහි කලකිරෙනවා. එහෙම කරන්න කැමති වෙන්නේ නැහැ. ඒස මග්ගෝ විසුද්ධිය. එමයි නිවනට මග. අර ආමදුරෝ සිස්තනාක උගන්වලා තිබුණේ අනිදුක්ඛානාත් නැමැති මහානකම. සිස් දෙනා එකතන දිනම් භාවනා කරේ නැහැ. සිස් දෙනා පිස්කොල දිනම් භාවනා කළෙත් ඇයි? තමන්ගේ ලෝභ දේශම තවන්ට ආවේනික නිසා. මේ භාවනාව කරන්න ලෑස්ති වෙන්න වෙලාවකුත් නැහැ. කියන අඳුමක් ඕකම ඇති. රත්නද නැඳ මුණ හොද වෙන්න වෙලාවකුත් නැහැ. ඇයි කොයි වෙලාවේ මේ ලෝභ දේශම උඹදිනවද දන්නේ නැහැ. දැන් මට නම් හොඳට තේරෙනවා පාරේ යනකොට. මං වාහනවල ධර්ම දේශනා කරන්න යනකොට ඉස්සරහින් ඔය පිස්තෝ විවිධ ආහනේ ලෝණ කට්ටිය කරන විකාර දිහා දැක්කම එහෙනම් මට තේරෙන්න ඕනේ ඒක එක්කද මම ගැටෙනවද තකිනවද? ගැටෙනවා නම් තවදුරටත් මගේ ළඟ ලෝභය තියෙනවා, ද්වේෂය තියෙනවා. දැක්කනම් ඒක එතනින් ඉවර වෙනවා. තව ටිකක් දවස් යනකොට ගැටෙන්න කාරණයක් නැතුව යනවා. මේ ලෝකෙත් එක්කලා ගැටෙන්නේ කවුරු කියලාද ඔබ දැන් හිතනවද? දරුව සමග, බිරිඳ සමග, තනියම සමග, තව ගමේ අය සමග ගැටෙන්නේ කවුරු කියලා හිතන්නේ? මම ද්වේෂේ කොතනයි භාවනා කරන්න ඕන? ප්‍රියාරමුණෙහි ඔබ යම් තැනක ඇලෙනවා නම් ඇලෙන්නේ මම, ලෝභය. එතනයි භාවනා කරන්න ඕන. වර්තමාන මොහොතේ ඉන්ද්‍රිය පහට හම් වෙන අරමුණ තමයි ඇලෙනවා නම් ගැටෙනවා නම් අන්න එතන ඒක සකින් එකට තමයි අනිත් දුක් අනාත්ම වශයෙන් බලනවා කියන්නේ. බුදුහාමුදුරුවෝ ඔච්චරයි හොයාගත්තේ. ඒක තමයි සෝවාන් ආදී මාර්ගඵල තියෙන්නේ. අර ඔක්කොම වඩලා එහෙම කතාවක් නෑ. ඒවා පල් බොරු. ඒවා ඉස්සර තිබුණා බුදුහාමුදුරුවන්ගේ කාර්යයට පෙර බඩපු අය හිටිය නිසා. නමුත් අද එහෙම වඩන්න ගියොත් එහෙම එහෙනම් මේ සංයෝජන පහයි අර සංයෝජන පහයි 10ම කඩන් වෙනවා. සසංයෝජන කියලා කියන්නේ පසුගිය ධර්මදේශනාවකදී මම ඔබට පැහැදිලි කරලා කිව්වා කාම ලෝකයේ ඉන්න අය කඩන් තෝරන සත්‍යයේ පිළිගත් ආකාරය පරාමාර්ථ කාම රාග පටිඝ විතරයි. ඒක යන්න කරගත්තොත් ඔබ කියන විදිහට මේ නිවරණ. එහෙනම් තෝන්න අහුවෙන රූපී අරූපී ධානවලට තෝන්න කඩන්න තියෙන රූප රාග අනුද්දක් අවිද්‍යාව විතරයි. දැන් මේ අනිත් දුක්ඛ අනාත්ම දකිනකොට ආරේ මහරණ පත් වෙනවා යමෙක්. සත්‍යදී පිළිගන්න ලබන පරමාර්ථ කැරෙනවා කියන්නේ ඒකයි ඒක වෙනම දවසක හොයාගන්න. දැන් මොකද කරන්න තියෙන්නේ? කාම රාග ව්‍යාපාද තුනී කරන්න. දැන් කාම රාග කියන්නේ ලෝභ නෙමෙයිද? ලෝභ සාමම. ව්‍යාපාද කියන්නේ දෝෂ සාමම නෙමෙයිද? දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය යනකොට ඉතිහාස පිටහාර කරන්න තියෙන්නේ කාම රාග ව්‍යාපාද තුනී කිරීම නම් ඒ ලෝභ මොහ හා ද්වේෂ මොහින වේලාවට ඒක තුනී කිරීම භාවනාව නෙමෙයිද? ආර්යත් තුනී වෙනකොට සකෘදාගාමි කියලා දැනත් තියෙයි සම්පූර්ණ තුනී වෙනකොට ගියන් බලන්න ඉතිහා මම ඔයගොල්ලෝ විස්තර කරන්න දෙන්නේ නැහැ ගන්න ඕනේ කෙනෙක් හම්බ වෙනවා හරිද එහෙනම් මට නම් කියන්න තියෙන කාරණේ මේකයි භාවනාව නම් කරවන්න බෑ ළමයි නම් නවන්න පුළුවන් භාවනාව නම් කරවන්න බෑ ළමයි දි නවන නිදියනන්නේ භාවනාව තේරුම් අරගෙන කරන්ට ඕන Taman අදාළ තැනදී ලෝභ මොහ ද්වේෂ මොහ තේකරන්නට ඒ බුදුන් වහන්සේ අදාළ විදර්ශනාවයි ඕනෑම කෙනෙකුට ඔය ටික බණ අහලා තේරුම් ගන්න නැතුව ඔකට වැටෙන්න බෑ ඒකයි අපි කියේ බණ භාවනා කියලා එහෙම නැතුව කොතරම් මහන්සි වුණත් මහන්සිය තරම රොස්තර නෑ මොකද ඒ කියන මාර්ගයේ මාර්ගඵල නැත්නම් ඒක බුදුබණ වෙන්නේ කොහොමද හා ඒ නිසා දැන් මම ඔය ටිකක් පෙන්නේ මොනවද අර බුදුහාම ආරගෙන බුදුහාමුදුරන්ගේ ආනකේ එන ගැන මම මේ කතා කරේ එතකොට ඔබ තේරුම් ගන්න දෙයි තව ඉතින් එන දෙක තුනක් ඕනනම් කියන්න දැන් බුදුරජාණන් වහන්සේ කොතනකවත් මේ කවුරුකනක් එහෙම දේශනා කරලා තියෙනවද? දැන් මේ අනිත්‍ය කනාත්මය කියලා දෙන්න පුළුවන් පංචස්කන්ධේ අරමුණේ ලෝභය කයිබන කියලා. කයිබන කියන්නේ තවත් මේ සමාජයේ නෝබෝ නමග යවපු ඇණයක්. තවත් ඇණියක් එක්ක හැදෙන්නේ. මේ අලුතෙන් කෑරේ මේවා. මේ කෑරේ එකට කරලා බුදුහාම දිනනාස කරලා තියෙන්නේ. පරණයට යන්න. ඔයා පස්සේ යන්න නැතුව එලවන්න නැතුව. මම එලාගෙන තවත් මොට්ටේ ටිකක් මොකද කරලා තියෙන්නේ බෞද්ධයත් කියලා තියෙනවා එකක්. කතරගම දෙය බලන්න කතරගම ගිහිල්ලා පහල වෙනවා. උන්ට ආන්හයි කරට වල කිය උන්ට කාට උනත්. මෙතරම් මිත්‍යා දෘෂ්ටියක් අබෞද්ධ නම් අපිට කමක් නැහැ බෞද්ධය තුල. කොහෙද මේ ඉන්නේ? ඉතින් මෙන්න මෙවද තත්ත්වයන් යටතේදී අපිව ධර්මදේශනා 15ක් කිල්ලුවේයි ඒක බණකින් කියන්න බැරි නිසා. දැන් 15 තව දීර්ඝ වෙයි දන්නේ නැහැ ඉතත් වඩා. තව එකයි 15 නම් කරන්න තියෙන්නේ. අපෙනම් අපි වොන් ටිකක් බණම කීකියයි තියනේ ඔයගොල්ලෝ වෙනත් වචන ගත්තා හරිද දැන් මඩෝරෙන් මේ උරලෝකේ අර පැනට එන්නයි එන්නේ පන්තිල් දෙන්නත් ඕනේ ඒ නිසා කුසලස්ස උපසම්පදා තියන්නේ පොතේ නෙමෙයි පංචස්කන්ධේ අනාත්ම කොට ගන්න තැන සබ්බපාපස්ස නොකර ඉන්න පුළුවන් ඉන්නේ අනිද්දුක්ඛ අනාත්මය දැනගත්තාම විතරයි එතකොට සිත සතිප්ත විඥානේ පරියෝදකණන් ගමනේ වෙන්නේ මේක මේ විදිහට උත්සාහේ වීරිය. ඒකට තියෙනවා තව වීරිය කියලා වචන කීපයක්. ඒතං බුද්ධාන සාසනං හදලා පෙන්වන්න වෙනවා බුද්ධ අනුශාසනං නෙවෙයි. බුද්ධානං පාලි භාෂාවෙන් බුද්ධාය බුද්ධස්ස බුද්ධානං වර්ණ වෙනකොට බුද්ධානං කියන්නේ බුදුරුන්ගේ සාසනං ඉගැන්වීම නැත්නම් නිර්දේශය. සියලු බුදුරුන්ගේ අනුශාසනාව නැත්නම් නිර්දේශය. බුද්ධානං සාසනං තමයි බුද්ධානං සාසනං කියන්නේ පබුද්ධාන සාසනං පිටන්දි වෙනකොට බුද්ධානං සාසනං සම්දි වෙනකොට බුද්ධාන සාසනං සියලු බුදුරන්ගේ නිර්දේශය මොකක් කරන්නද සිත දමනය කරගන්න දැන් අපේ රටේ බුදු සාසනය කියලා කියනවා මේ ගොඩනැගිලි පළවෙනි ධර්මෝ දෙවෙනි ධර්මෝ දෙවෙනි තුන්වෙනි ධර්මෝ හැමදාම අවුරුද්දෙන් අවුරුදු විශාල වශයෙන් ගොඩනැගෙනවා නම් දැන් බුද්ධ සාසනය දියුනුයි කියලා කියනවානේ එහෙමත් එකක් තියෙනවා ඒ වරකගන්නත් ඕන දියුණු කරගන්නත් ඕනේ පරිස්සම් කරගන්නත් ඕනේ හැබැයි ඉතින් මේ චිත දමනය කරගන්න නැතුව අර කොච්චර හැදුවත් අර පෞගේ දවස්වල වෙච්ච දාසි නවත්තන්න බෑ මොනවද පෞගේ දවස්වල උනේ එකක් දෙකක් කියන්න ඔන්න දෘෂ්ටියේ තරම අම්මගේ තාත්තගේ දරුවා විභාගයේ පාස් වෙන්නයි ඉස්සප්පේ තේලුණා දරුකමත් කියලායි පළ යන්නනේ ඇඳුම් ටිකක් එක්කලා ඇඳුම් ටිකක් එක්ක රෙදි ටිකක් එක්ක මොනවද පොත් ටිකක් එක්ක දාලා පාරක් දැම්මා දැන් මෙතන තියෙන්නේ දේහය සමෝහය නෙමෙයිද ඔතනයි ඒ තාත්තයි අම්මයි භාවනා කරන්න ඕනේ. මෙහෙ ඇවිදින්නේ නෙවෙයි. අනිත්‍යතාව මොකද කරේ? පාස්සේ කිය අපි බලාපොරොත්තුක්තිය අනිත්‍ය පෙළුණ අනුගානයි දත්තපටයක් කියලා පිට්ටුවකටයි කකුලයි. ආන්න එතන භාවනා කරන්න ඕන දේශ නොකිරීම භාවනාවයි. සල්ලේක කියන්නේ ඒකයි සල්ලේක ප්‍රතිපදනා. ඉතින් මේ ගොඩනැගිලි හදාගා ඉඳලා ලෝභ දේශ මොහ මිනිස්සු නැති වෙන්නේ නැහැ. ලෝභ දේශ මොහ තියෙන තැන පෙන්වලා දියා ලෝභ නැතිවීම දේශ නැතිවීම මොහ නැතිවීම අනුසිද්ධ උගන්නන්න ඕනේ. එතකොට මේ බුද්ධ ශාසනය බබලන්නේ ගොඩනැගිලි වල නෙමෙයි. ඒක තේරුම් ගත්ත ආර්ය භාවයට පත් වෙන පුද්ගලයන්ගේ සිත්සංතානෙ. අපි ලබ ගන්න හදන්නේ බුද්ධ ශාසනයයි. අපිට තියාගන්න. එහෙනම් අපේ කාල සීමාව ඉවර වෙනවා. බන්තුලුත්ලා ඉවර කරන්න කියන ඉස්සලට. අද දවසේ අපට බොහෝ කාර්යයන් තියෙනවා. ඒ කිවිදෙස් අපට මේ ආරාධනය පොඩ්ඩක් එහෙම හිටුණා හදිස්සිය ගමක් නැහැ. එන්න හිතන් හිටියා පස්සේ කිව්වා මේක අද මේ මොනවද සූදානමක් තියෙනවා. හින්දා මේක නවත්තන්න ඕනේ කිව්වා කියලා. ඊට පස්සේ මම ඒක අත්හැරලා හිටියා. මම ලෑස්ති වෙන්න ඕනේ නැහැ නේද කියන්න මට. ආයෙ ආරාධනය අහන්නුණා නෑ නෑ ඒක තියෙනවා ඊට පස්සේ නවත්තන්න කියලා. ඒ විදිහට පොඩි වෙනසකුත් වුණා ඊට පෙර දාතුලට. තාමත් මම කොහොම හරි මගේ වෙලාව මට ඉතුරු වුණා. අන්න වෙලාව ඉවරයි. එහෙනම් අද දවසෙත් අපි බුදුරජාණන් වහන්සේ වදාළ ස්කන්ධ පංචකය තුළ අනිදුක්ඛානාත්ම වශයෙන් දැනෙනී භාවනාව උඩවලුවේ භාවනාවයි සලපතන වලුවේ. ඒක තමයි පොත නැත්නම් චෛත්‍ය තියෙදි ස්පර්ශ කරන්න පුළුවන් ධම්මස්කේ සුඛය. පහලයකට නම් ඔබ ගේන්න බෑ කවදාවත්. එන්න උදේක දෙන්න බලන්න. මතක තියාගන්න. රූපී අරූපී ධානලාභින් ඔක්කොමත් ඔය දෙයියේ පහල මළුවේ මතක තියාගන්න. වැලි මළුවේ හිටියේ සරස්ව ධම්මාදිත්‍ය අරණාම ආරි ධම්මාදිත්‍යක් පාටවත් තිබුණේ නැහැ. මේ ආරි සම්මාදිට්ඨිය නොලබන්නේ එකම හේතුවක් සද්ධර්මයේ අතුරුදහන් වීමයි මේ සමාජයෙන් එන වලට ධර්මයේ කියලා යොටිච් එකමයි. ඒ නිසා එන සා ධර්මයේ වෙනම හඳුනා ගන්න අපි උත්සාහ කරමු. ඒවිත ඔබට තවදුරටත් ඔය වර්තමානයේ මොනදී තමයි ඉන්න තැන අන්නයට නොලබෙන්නට කරන ඔය භාවනාව තුළින් ලෝභ දේශ මොහ පැස්සීම වෙනුවට තේ කරන්න පුළුවන් දේවි. අන්නේ පාරට යන්න හැමෝටම නොනැස දේවායිකන සුභාසින්දනයෙන් ප්‍රාර්ථනා කරමින් ධර්මාන ප්‍රාර්ථනාවකින් අවසන් කරන ලබනවා. සෑම දිනකටම පෙරවන් තරණයි. নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න ඕනේ නැහැ.